ප්‍රධානය ඒද නැද්ද කියලා අපට කියන්න බෑනේ. දැන් මෛත්‍රී පාල සිරිසේනම පැහැදිලිවම කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම යා යුතුයි කියලා. ඉතින් දැන් අපිට සංඥාවක් දීලා තියෙනවා මේ ජාතික ලයිස්ට් එක ඉවත් කිරීමෙන් ඒ පැත්තටයි ගමන් කරන්නේ. ඒක අනුව නැවත මේ අපි ජනතාවත් එක්ක ප්‍රගතිශීලී කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසුත් සමග මතුවෙන තත්වයට මුහුණ දෙන්න ක්‍රියා කරන්න වෙයි. ඉතින් ඒක සන්නාදේ නමින් කරනවද ඒ පිට කරනවද කියලා අපි ඉදිරියේ තීන්දුව කරන්න වෙනවා.